ගෞරවනීය මහා සංඝරත්න අවසරයි ලක්මාල් මහත්මයා එවාගම සුධර්මානවන ඇතුළු මේ පින්තුන් අද ඊටාම වටිනා ගුණානුස්මරණ පින්කමක් කෘතවේදී පින්කමක් නිමාවටපත් කළා බොහොම සතුටෙන් සිටින අවස්ථාව මේ අය පින්කමෙන් සතුටටපත් වුණා වගේම ඔබ නමින් මිය ගිය ආදරණීය දෙමව්පියන් ඇතුළු ඒ ඥාතීනොත් සතුටට පත් කරවීමයි දැන් මේ සිදු කරන්නේ. අනුමෝදනා කියන වචනය බුදුදහමේ සඳහන් කරන්නේ යම් කිසි යහපත් දෙයක් කරලා ඒ කළා වූ දේ අනුව සතුටට පත් වීමයි අනුමෝදනා කියලා කියන්නේ. ඉංග්‍රීසි වලින් රිජොයිස් කියන එක. ඉතින් පින්නතුනේ දානමය පින්කම සිදු කරනකොට අපේ බොහොම හිත සතුටෙන් ඒක කරන්නේ. විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් යමක් පූජා කරනකොට ඉතාම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් අප ඒක සිදු කරන්නේ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සම්බුද්ධ පූජා පවත්වනවා. මහා සංඝරත්නය වෙනුවෙන් දානේ පූජා කරනවා කියන ඉතාම සැදැහැසිතින් තමයි අප මේ පින්කම් සිදු කරන්නේ. මෙවැනි පින්කම සිදු කිරීමේදී ඔබේ දෑතින් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් දානේ පූජා කරන අතරේදී මේ සමගම කාරණා කිහිපයක් එක අවස්ථාවේදී සම්පූර්ණ වෙනවා. ධර්මයේ සඳහන් කරන්නේ සෝ ඥාති ධම්මෝච අයන් නිදස්සිතෝ පේතාන පූජාච කතා උලාරා බලංච භික්ඛුන මනුපදින්නම් තුම්මේහි පුඤ්ඤං පසුතං අනප්පකං කියලා. එකෙන් කරුණු හතරක් සිද්ධ වෙනවා. සෝ ඥාති ධම්මෝච අයන් නිදස්සිතෝ මේ කරන්නා වූ කාර්යය ඥාති සංග්‍රහයං. මේ ඥාතින් වෙනුවෙන් කරන දෙයක්. ඥාතින් වෙනුවෙන් කරන යුතුකම් ජීවත් වෙලින කාලෙ විතරක් නෙවෙයි. ඒ ඥාතින් මිය ගියාට පස්සෙත් අපි කලින් කලට ඒත් සංගණයෙන් සිදු කරනවා. ජීවත් වෙලින කෙනෙක් නම් අපට අතින් අතට යම් කිසි දෙයක් දෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් මිය ගියාට පස්සේ හැම අතින් අතට භෞතික වශයෙන් අපට දෙයක් දෙන්න පුළුවන් කමක් නැහැ. අපිට කරන්න පුළුවන් දේ තමයි අපේ හිතේ කුසල චේතන ඇති කරගෙන මේ වගේ පරිසරයක් සකස් කළා ඒ අවස්ථාව මියගේ ඥාතීන්ට දකින්නට සලස්සලා ඒ පින්කම පිළිබඳව එය සතුටටපත් කළා ඒ ඇගේ කුසලයේ දිනු කිරීමයි සිදු කරන්නේ. එනිසා මේක ඥාතික යුතුයකමක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම පේතාන පූජාච කතා උලාරා කියලා කියනවා. මියගේ අය වෙනුවෙන් කරන ලොකෝම පූජාවක් කියලා. එනොතින් මිය යන සමහර අය අපේ පින් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒ අය ඇතැම් විට මේ වගේ පින්කමකින් තමයි ඒ අයගේ සසර ජීවිත සුවපත් කරගන්නේ සුගතිගාමී තත්ත්වයටපත් වෙන්නේ. ඉතින් මරණයටපත් වෙලා දුගතිගාමී වෙලින සමහර අය හරි අසරණ තත්ත්වයකපත් වෙලා ඉන්නේ. ඉතින් අපි මේ වගේ පින්කම් කරනකොට ඒ අය හුඟක් සතුටු වෙනවා. ඒ අයටත් පින් අනුමෝදන් වෙන අවස්ථාවක් ලැබෙයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කාරණේ ඉතාම පැහැදිලිව දැක්කා. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේදී උන්වහන්සේට පෙනී ගියා මරණයට පත් වෙන බොහෝ දෙනෙක් ඇතැමිට පින් බලාපොරොත්තු වෙන ස්ථානවල සිටින බව. ඉතින් අප මේ කරන්නා වූ පින්කම එමේ ගිය අය වෙනුවෙන් කරන්නා වූ උදාර වූ පූජාවක් බවට පත් වෙනවා. ඊළඟට සඳහන් කරනවා බලංච භික්ඛුන මනුපදින්නම් කියලා. ඔබ මේ කළා වූ දානය පූජා කළා වූ දානය නිසා මහා සංඝරත්නයට ලොකු ශක්තියක් දුන්නා වෙනවා. පින්තුන් දන්නවා මේ වගේ විහෙර විහාරස්ථාන මෙහෙම ලස්සනට තියෙන්නේ මිනිසුන්ට ධර්ම දේශනා කරන්නේ ගිහියන් සංගයේ ශ්‍රද්ධාව දිනු වෙන කටයුතු කරන්නේ මේ ස්වාමින් වහන්සේලා ශක්තිමත්ව සිටියෝදී. ඉතින් ඔබ ධාර්මිකව වෙහස මාංශින් උපයන ධනය මේ විදිහට සාසන වෙනුවෙන් පූජා කරනකොට මේ ස්වාමින් වහන්සේලාට ඔබ ලොකු ශක්තියක් දුන්නා වුණා. ඉතින් ඒ ගැන ඔබට වහා සතුටටපත් වෙන්න පුළුවන් මේ ශාසනයේ ඉච්ඡර පැවැත්ම සඳහා ඔබ අනුග්‍රහයක් සිදු කළා කියලා. යස්සයන්ටම වඩා සඳහන් කරන්නේ තුම්මේහි පුඤ්ඤං පසුතං අනප්පකං කියලා. ඔබටත් මේක ලොකු සසරට මඟ වියදමක් මේ රැස් කළේ. මිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම වගේම ශාසනික අනුග්‍රහයක් වගේම ඔබත් ඔබේ ජීවිතයට ලොකු ආලෝකයක් මේ සපයා ගත්තේ. ඉතින් මේ පින්තුන් නිතර රැක රක්ෂා කරන අය දරුවන්ගේ වැඩ කටයුතු නිතරම තියෙන රාජකාරි තියෙන අය. නමුත් ඒ වුණත් අපි මේ පින්තුන්ගෙන් දැකපු ලක්ෂණයක් තමයි ඒ මොන වැඩ කටයුතු තිබුණත් ආගමික කටයුතු වලට මූලිකත්වය දීලා කටයුතු කරනවා. ඒක හොඳ ලක්ෂණයක්. ඉතින් සමහර අය බොහොම කාර්යබහුල වෙන්නකොට ආගම ධර්මයට අමතක වෙනවා. ඇතැම්මිට කරදරයක් වුණාම තමයි ආගමික කටයුත්තක් මතක් වෙන්නේ. නමුත් මේ ඇත්තන් දැස බලන්නට පේන දේ තමයි ඒ මොන කාර්යබහුල ජීවිතයක් ගත කළත් බණ දහම් අහන්නට, සිල් සමාදන් වෙන්නට, බාන වැඩසටහන් වල සහභාගී වීම, දාන ආදී පින්දහම් ඒව ජීවිතයේ ඉහළින්ම තියාගෙන ඉන්නවා. මේක තමයි පින්තුනි සාර්ථක ආගමික අධ්‍යාත්මික ජීවිතයක තියෙන ලක්ෂණය. මේකේ ආනිසංසය Tamanටම ලැබෙන්නේ. අපේ ජීවිතේ නොඑක් විදියේ කරදර කම්කටොළු වෙන්න තියෙනවා. ඇතැමිට මේ ජීවිත කාලයේ කර්ම දෝෂ වෙන්න පුළුවන්. ඇතැමිට සසර ජීවිතවල කරපු යම් කර්ම විපාකවල බලපෑම නිසා වෙන්න පුළුවන්. මේ වගේ දාන ආදී පින්දහම් අපි නිතර සිදු කරනකොට ඒ වා කරදර අපට යටපත් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒක ජීවිතේ ලොකු ආශිර්වාදයක් වෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ හිත පිරිසිදු වෙනකොට අපේ හිතේ සතුට දිනු වෙනවා. ඒක ශාරීරික නිරෝගීතාවයටත් හේතු වෙනවා. විශේෂයෙන් දානමය පින්කම් සිදු කිරීමේදී ස්වාමීන් වහන්සේලා ඇසුරු කිරීමේදී අපට ලැබෙන ප්‍රධානතම ආනිසංසයක් තමයි අපේ ජීවිතය කොහොමද පවත්වා ගන්න ඕන කියන කාරණා ඒ ස්වාමීන් වහන්සේලා ඇසුරින් අපට අසහා දැනගන්නට පුළුවන්කම තියෙනවා. මේ වගේ දාන ආදී පින්දහම් කරනකොට අපේ ජීවිතයේ කුසලයේ දිනු වෙන වගේම ප්‍රධානතම කාරණේ තමයි අපේ හිත පිරිසුදු වීම සඳහා කළ යුතු කාරණේ දෙය ධර්ම මාර්ගයේ අපට පැහැදිලි වෙනවා. ඇත්තටම අපේ ජීවිතේ මොකද වෙන්නේ කියන කාරණය. නිතරම අපේ සිතට සිතවිල්ලක් හිතනකොට ඒ සිතවිල්ලත් එක්කම අපේ හිතේ රූපයක් නිර්මාණය වෙනවා. නමුත් ඒ රූපේ නිර්මාණය වෙන අවස්ථාවේදී ඒ රූපය දැනට තියෙන රූපයක් නෙවෙයි අපට මතක් වෙන්නේ. නිතරම මතක් වෙන්නේ අතීතයේ තිබිච්ච රූපයක් නිරුද්ධ වෙලා ඒ පිළිමතව සිතන අවස්ථාව තමයි මේ අපි හැම වෙලාවෙම ඉන්නේ. අතීතයේ දෙයක් සිහි කරන වෙලාව විතරක් නෙවෙයි. දැන් ඔබ මේ වෙලාවේ වටපිට බලමින් ඉන්නකොට යම් කිසි දෙයක් හඳුනා ගන්නවා නම් හඳුනාගන්නේ මනසින්. ඒ මනසින් හඳුනා ගන්නකොට ලක්ෂණය තමයි අර මුලින් රූපය තුලින් ලැබිච්ච අත්දැකීම එතනම නිරුද්ධ වෙලා තියෙන්නේ. මෙන්න මේක අපි හරියට දැක්වතින් තමයි අපට ඇත්තටම ප්‍රඥාවෙන් ජීවත් වන්නට දුකෙන් නිදහස් වෙන්නටත් පුළුවන්කම තියෙන්නේ. මේ හැම මොහොතේම අපි ජීවත් වෙන මනසින්. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා හැම වෙලාවෙම අපේ හිත රූපයක බැසගෙන තියෙන්නේ. සාමාන්‍ය මේ වෙලාව විතරක් නෙවෙයි. රාත්‍රියේ නිින්දේදී සිහිනයක් දකිනකොට බලන්න. සිහිනයක් දකිනකොටත් අපට නිතර රූපයක් එක්කයි ඒ සිහිනය පේන්නේ. නමුත් ඒ පේන වෙලාවේ ඒ සිහිනේ දකින වෙලාවේ රූපය තියෙන රූපයක් නෙවෙයි පේන්නේ. නමුත් මනසේ ලක්ෂණය තමයි ඒ කලින් අසපු දැකපු දේවල් අපට මනසින් ඒ විදිහම ගන්න පුළුවන්. ඒක මනසේ හැකියාවක්. දැන් අපි රාත්‍රියේ සිහිනයක් දකිනකොට කවුරු හරි ඥාතිවරයෙක් හරි කවුරු හරි කෙනෙක් සිහිනෙන් ඇවිල්ලා යමක් කිව්වොතින් අපට උදේ මතකයි ඒක නේද? අනේ මිය ගිය අම්මා සීයා මට රෑ ඇවිල්ලා පින් අනුමෝදන් කරන්න කියලා කිව්වා කියලා. එතකොට ඒ වෙලාවේ අපි ඇහුවේ කනෙන්ද? කනෙන් නෙවෙයි අපි ඇහුවේ. අපිට ඒ මනසට ඒක හඳුනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි රාත්‍රියේ නිින්දේදී අපි යම් කිසි කෙනෙක් කිසියම් වර්ණයකින් ඇඳුමක් ඇඳගෙන ආවනම් රතු පාටින් හරි සුදු පාටින් හරි ඇඳුමක් ඇඳගෙන ආවනම් අපිට ඒක හඳුනාගන්න පස්සේ මතකයි. බලන්න අනේ අපේ මිය ගිය හවල් ඥාතිවරයා සුදු ඇඳුමක් ඇඳගෙන මගේ ඉස්සරහා පෙනී සිටියේ කියලා. ඒ සුදු පාට ඔබ දැක්කේ කොහොමද? ඇසෙන් දැක්කේ? ඇසෙන් නෙවෙයි ඒක දැක්කේ මනසින්. මනසේ හැකියාව තමයි අතීත රූප නැවත මෙනෙහි කරන්න පුළුවන්. එතකොට ඒ දකින සිහිනයයි මේ සිහිනය අතරේ වෙනසක් තියෙනවද? ඔව් දැන් මේ ඔබ හඳුනාගන්නේත් මනසින්මයි ඇසින් නෙවෙයි. අර සිහිනයේදී යමක් හඳුනාගත්තන රූපයක් වර්ණයක් විදියට ශබ්දයක් විදියට ඒ දේම තමයි ඇත්තටම මේ මොහොතේත් එන්නේ. එතකොට අපි යමක් දකිනකොට ඉදිරිපිට දේ බලාගෙන ඒ දේ හිත බැසගෙන තියෙනවා නම් ඒත් අපි සිහිනෙමයි ඉන්නේ. එතකොට සිහිනෙන් අවදි වීම කියලා කියන්නේ මොකක්ද එහෙනම්? සිහිනෙන් අවදි වෙලා ප්‍රකෘති සිහි ඉන්නවා කියන්නේ ප්‍රඥාවෙන් සිටීම. ප්‍රඥාවෙන් ඉන්නවා කියන්නේ මොකද්ද? මේ රූපය දකින වෙලාවේදී අපේ මනසත් එක්කයි අපි සම්බන්ධ වෙලා තියෙන්නේ. මන ආයතනයයි ධර්මායතනය හරහා මනෝ විඥාණයෙන් මේ සම්පූර්ණ ලෝකය දකින්නේ කියන කාරණය දකින්නට අපි දක්ෂ වෙන්නට ඕන. ඒ දකින සිතත් නාම රූප නිසා හටගත්තු හිත මේ මොහොතේම හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා අපි දකින්නට පුළුවන් වුණොත් මෙන්න මේක තමයි සිහිනෙන් අවදි වීම නැත්නම් ප්‍රඥාවෙන් වාසය කිරීම කියලා කියන්නේ. අපේ ජීවිතයේ මේ මනුස්ස ජීවිතයෙන් ලබන ඉහළම ප්‍රයෝජනය තමයි මෙන්න මේ විදියට නුවණින් කාලය ගත කිරීම. අන්නේ නුවණින් කාලය ගත කරන තමයි අපි බණහන්නේ. ඒක තේරුම් ගන්න. ඒ විතරක් නෙමෙයි විදර්ශනාවට පරිසරය සකස් කරගන්නයි අපි හිත සමාධිමත් කරන්නේ. බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, ආනාපාන සතිය ආදී කිසියම් භාවනාවක් වඩන්නේ අර විදර්ශනාව කරන්නට පරිසරය සකසා ගන්න. අපි සිල්වත් වෙන්නේ කොහොමද? මොකටද? සිල්වත් වෙන්නේ අර සමාධියට උපකාරයක් වෙන්නට. අපි දන් දෙන්නේ ඇයි? දන් දෙන්නේ සීලයට උපකාරයක් වෙන්න. ඒ විතරක් නෙවෙයි අපි එදිනෙදා දෙමාපියන්ගේ කටයුතු, ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, නිවසේ වැඩ රාජකාරී, රැකිරක්ෂා, සල්ලි උපයන එක මේ හැමදේම කරන්නේ මොකටද අපි? මේ හැමදේම කිරීමෙන් අවසානයේ බලාපොරොත්තු වෙන්නේ අර අවසානයේ තියෙන ඒ ප්‍රඥාවෙන් ජීවත් වෙන්නට පරිසරය සකසා ගන්න. ඒකට අවශ්‍ය කල්යාණ මිත්‍රත්වය, විවේකය, නිරෝගී භාවය, පහසුකම් ටික මෙන්න මේ සියල්ලක්ම ලබන්න තමයි අපි දරුවන්ට උගන්වන්නේ, රැකිරක්ෂා කරන්නේ, ධනෙ උපයන්නේ, මේ හැමදේම කරන්නේ මේ ආධ්‍යාත්මික ජීවිතයේ ඉහළම ප්‍රයෝජනෙ ලබා ගන්නට. නමුත් අවසනාවක තත්ත්වයේ පිනතුණි බොහෝ දෙනාට මේක දන්නේ නැහැ. කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණේ නොකිරීම නිසා බොහෝ දෙනාගේ ජීවිතයේ ඉහළම පරමාර්ථය එක රැකියාවක් කිරීම. නැත්නම් දරුවන්ට හොඳට උගන්වන එක. නැත්නම් මාසිකව ඉහළම වැටුපක් ලබන එක. මේ දේ තමයි බොහෝ දෙනාගේ අවසාන ජීවිත පරමාර්ථය වෙලා තියෙන්නේ. නමුත් වෙනතුන අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදිහට අපි මේ ජීවිතයෙන් ලබන ඉහළම ප්‍රයෝජනය තමයි දුකෙන් නිදහස් වීම. ඒ දුකෙන් නිදහස් වීම තියෙන්නේ ප්‍රඥාවෙන් ජීවත් වෙන ප්‍රමාණයට. ප්‍රඥාවෙන් ජීවත් වෙනවා කියන්නේ සිහියෙන් නුවණින් වාසය කිරීම. මෙන්න මේ මට්ටමට අපේ ජීවිත සකසා ගත්තොතින් අපිට පේන තුනේ හැම දවසක්ම ජීවිතයේ වටිනා දවසක් වෙනවා. ඇයි මේ දර්ශනයත් එක්ක ඉන්නේ එක දවස මේ සම්බුද්ධෝත්පාද කාලයේ අපට අවුරුදු 100කට වඩා වටිනවා. අන්නේ ගත කරන හැම දවසක්ම යා ඉතාම අර්ථ සම්පන්නව ගත කරනවා. ඒ විතරක් නෙවෙයි අර ජීවිතේ එපා වීමක් වෙන්නේ නැහැ. කම්මැලි කමක් නැහැ. ඒ විතරක් නෙවෙයි හිතේ දුකක් නැහැ. ඒ සියල්ලටම වඩා යාගේ ජීවිතයේ තියෙන සුවිශේෂ ලක්ෂණය තමයි යාට මේ ජීවිතයේ නිමාවටපත් වෙන අවස්ථාව ඉතාම සතුටෙන් ජීවිතේන්න සමුදෙන්න පුළුවන්. මරණාසන්න වෙලාවේ ආයතන කලබල වෙන්නේ නැහැ. ඇයි ඒ? එයාගේ මේ මනසේ තියෙන නිසා එයා මීට වඩා හොඳ තැනකට යන්න තමයි සියලුම පරිසරයමයට සකස් කරගෙන ඉන්නේ. හොඳ ආත්ම භාවයකට, කල්යාණ මිත්‍රයන් සිටින හොඳ භවයකට යන්නට සියලුම පරිසරය සකස් කරගෙන ඉන්නේ. ඒ නිසා මේ වියපත් වෙච්ච ශරීරය අත්හරින්න ආයතන දුක් වෙන්නේ නැහැ. ඇයි ඒ? එයා හොඳ මානසික ස්ථාවරත්වයක් නිතරම සකසාගෙන ඉන්නේ. ඉතින් සැබෑ ජීවිතයක පරමාර්ථය කියන්නේ මේක පින්නතුණි. අන්නේ උතුම් ආධ්‍යාත්මික ජීවිතයට ශක්තිය ලබා ගන්නටයි, ඒ ජීවිතේ ශක්තිමත් වන්නටයි අපේ දෑතින් මේ සියලුම පින්කම් කළා අපි ආශිර්වාද කරන්නට ඕන. ඉතින් ඒ අතරේ අපිත් එකට හිටි ආදරණීය දෙමව්පියන් සිහිපත් කරලා කලින් කලට අපි පින් අනුමෝදන් කරන්නට ඕන. ඒ අය නිසායි අපට මේ උතුම් ජීවිතය ලැබුණේ. මේ ආත්ම භාවය අම තාත්තා විතරක් නෙවෙයි, මීට කලින් ආත්ම භාවල අමර තාත්තලත් අපට මේ ජීවිතය ලබා දෙන්නට හුඟක් උදව් කළා තියෙනවා. ඒ උපකාරය නිසා තමයි හොඳ හිතක්, හොඳ විඥානයක් මේ ලෝකයේහි මවගේ කුසේ පිළිසින ගන්න හේතුනේ. ඒ විඥානය දුර්වල වුණා නම් අතීත ආත්ම භාවල අමර තාත්තලා අපේ විඥානය දියුණු කරන්න උදව් නොකරන නම් ඇතැම් මේ ආත්ම භාවය අම තාත්තා කොච්චර හොඳ වුණත් අර විඥානයේ තියෙන දුර්වලතාවය නිසා ඇතැම්මිට අපි උපතෙන් අන්ධ වෙන්න තිබුණා, බහිර වෙන්න තිබුණා, මන්දබුද්ධික වෙන්න තිබුණා. ඉතින් ඒ සියලුම දේවල් වළක්වලා අපි අතීත ආත්ම භාවල අමල තාත්තලා අපේ හිත හොඳට ආරක්ෂා කළ දෙන උදව් කළ තියෙනවා. ඉතින් ඇත්තටම අපි මේ ආත්ම භාවයේ අමතාතරිතක් නෙවෙයි ගිය ආත්ම භාවවල අමල තාතරට දිනපතාම පින් කළා පින් අනුමෝදන් කරන්නට ඕන. යාල කොහේ හිටියත් මේ පින් අනුමෝදන් වේවා සුගතිකාම වෙන්න කියලා. ඉතින් අද විශේෂයෙන් මේ පින්කම් සිදු කරන්නේ ලක්මාල් මහත්මයාගේ එනෝනා මහත්මියගේ නමින් මියගිය ඥාතින පුණ්‍ය අනුමෝදනා කරන්නට, විශේෂයෙන් මීට වසර 16කට කලින් මියගිය ජයසෙන් හෙටියාරච්චි පියතුමා, ඒ වගේම මීට වසර 11කට කලින් මියගිය කොමන්ගොඩගේ මෑණියන්, වසර 18කට කලින් මියගිය ආදරණීය පියතුමා සඳරත් පියදිලක ඒ පියතුමාට පුණ්‍ය අනුමෝදනා කරන්නට, ඒ වගේම මීට මාසයකට කලින් මියගිය ඒ ගුණතිලක මහත්මියට මෑණියන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට මේ ආදී අරමුණු ඇතුවයි ඔබ මේ පින්කම සිදු කළේ. ඉතින් ඒ මියගිය ඥාතීන් ඇතුළු යම් තාක් ඥාතීන් හිතවතුන් පින් බලාපොරොත්තුවකින් සිටිනම් ඔබ මේ අටපිරිකර සහිතව මේ පූජා කළා වූ උතුම් සාංගික දානමය පින්කමෙන් ජනිත කරගත්තා වූ මේ උතුම් පුණ්‍ය ඵලය මියගිය ඥාතීන් අනුමෝදන්ව සුවපත් වෙත්වා. මේ පින සුවපත් විය හැකි යම් තාක් ඥාතීන් වෙත්නම් ඒ සීල ඥාතීහුද මේ පින දැක සුවපත් වෙත්වා, සුගතිගාමී වෙත්වා, අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් වාදනය අරගෙන පැන් වඩමින් අපි පුණ්‍ය අනුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, පරිපූරෙන්ති සාගරං ඒව මේවයිතෝ දින්නම් තේතානං උපකප්පති, උන්න මේ උදකං වට්ටං යථානින්නම් පවත්තති, ඒව මේවයිතෝ දින්නම් තේතානං උපකප්පති. රැස් කරගත් මේ සියලු පුණ්‍යධර්මයන් දෙවියනුත් අනුමෝදන්ව මේ පිනතුන් හැම දෙනාටම දෙවියන්ගේ දැහැමේ රැකවරණය ආශිර්වාදයෙන් සැලසේවා. ඒ සුමිත්‍රාරච්චි පවුලේ පිනතුන්ටත්, ඒ වගේ පවුලේ පිනතුන් ඇතුළු ඔබ හැම දෙනාටම විශේෂයෙන් ඒ ආදරණීය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල කරගන්නටත් දෙවියන්ගේ දැහැමේ රැකවරණය ආශිර්වාදයෙන් සැලසේවා. දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන් පිණසම හේතු වේවා කියන ප්‍රතුමෙන් අපේ දෙවෙනටත් පුණ්‍ය ආනුමෝදනා කරමු ගාථාව කියලා. එත්තාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති. එත්තාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සෙන්දි. එත්තාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සෙන්දි. හොඳයි, ලක්මාල් මහත්මා සදාර්ම නෝන ඇතුළු පිනතුන් හුඟක් සතුටට පත්වන්න ඔබේම දෑතින් ඔබේම ධනෙ වියදම් කරලා දානය සෝදානම් කරලා ඒ සරියුත් මුගලන් ආදී උතුම් මහරහතන් වහන්සේලාගේ ගුණ සිහිපත් කරමින් වර්තමානයේ පුරා ලොව සිටින ස්වාමින් වහන්සේලා උදෙසා කළා වූ දානමය පින්කමක් කියලා සතුටට පත්වන්න, ඒ වගේම ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන බුද්ධ පූජාවක්සේ සම්බුද්ධ පූජා පැවැත්වුවා තින් සිද්ධ කරන්න බලාපොරොත්තු වුණු දානමය පින්කම බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් ඉතාම ලස්සනට අලංකාරව ඔබ හැමටත් මියගේ ඥාතීන්ටත් මේ පින අනුමෝදන් විය හැකි ආකාරයෙන් සිද්ධ කරගන්න ලැබුණා කියලා හිතේ සතුට ප්‍රසාදය ශ්‍රද්ධාව තවතත් දියුණු කරගන්න මේ උතුම් පින්කම ආනිසංසයෙන් පින්වත් ඔබ හැම දෙනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා, නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා. ජීවත්වන කාලයේ සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමක් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමේනාතේ සමෙන්ජතෝ.